මේ ලෝකේ මාර්ගය එකයි, පවතින එකම එක මාර්ගයයි. ඒ මාර්ගය වඩන ක්‍රම 10ක් විතර පවතිනවා. තම තමන්ගේ නැන්නවනට පමණ ගැළපෙන මාර්ගය තෝරාගෙන වැඩුවාම ඒකින එකම ධර්මතාවය අපට අවබෝධ වෙනවා. තථාගතයන් වහන්සේලා මේ මාර්ගයේ වඩන්න විවිධ ක්‍රම දේශනා කරලා තිබුණාට මේ හැම ක්‍රමයේ තුලම තියෙන සතර සතිපට්ඨානය. චිත්තානුපස්සනාව තමයි ප්‍රධාන වශයෙන්ම මේ හැම පට්ඨානයක් තුළම ක්‍රියාත්මක වෙන්නේ. කයට අනුව බලන්න කියලා කිව්වාමත් කයට අනුව බලන්නේ සිතින්නේ, සිතක් නැතුව බලන්න බෑ. වේදනාවට අනුව බලන්න කියලා කිව්වාමත් ඒ වේදනාව දැනගන්නේ සිතමනේ. ධර්මානුකූලව මේ නාම රූප දකින්න, ධර්මානුකූලව මේ ගනුදෙනු කරන්න කිව්වම ධර්මානුකූලව දැනගන්නේ සිතමයි. එහෙනම් හැමදේම සිතේ ක්‍රියාකාරීත්වයක් වශයෙන් දකින්න කිව්වමත් එතන සිත මුල් වෙලාමයි එක කරන්නේ. එහෙනම් මේ ලෝකේ පවතින්නේ චිත්තානුපස්සනාවක් පමණයි. එතකොට චිත්තානුපස්සනාව වඩන්න ක්‍රම 10ක් විතර තියෙනවා. ඒකෙන් අපිට තේරෙන අපට ගැළපෙන ක්‍රමයක් වශයෙන් අපි තෝරාගත්ත මම නෙමේ දකින්නේ සිතයි දකින්නේ. එතකොට ඈද දකින්නේ නැහැ. ඈ දකින්නේ නැහැ. සිත දකින්නේ. කන නෙමේ සවන් දෙන්නේ, සිතයි සවන් දෙන්නේ. සිතටයි හැයෙන්නේ. මම නෙමේ කතා කරන්නේ, මගේ සිතයි කතා කරන. ඒ අදහසක් නැතුව, චෛතසිකයක් නැතුව වචනයක්, ශබ්දයක් නිර්මාණය වෙන්නේ නැහැ. මම නෙමේ සක්මන් කරන්නේ, මගේ සිතයි සක්මන් කරන්නේ. ඔසවන්න, යවන්න, තබන්න කියලා සිතින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්, නියෝගයක් ලැබෙන්නේ නැත්නම් කය එල්ලෙන්නේ නැහැ. එනා මාව චලනය කරවන්නේ, ක්‍රියාත්මක කරවන්නේ, ඇසිරවන්නේ සිත. එනා මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන හයම සිතේම ක්‍රියාකාරීත්වයක් මිස ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමක් නොව මෙන්න මේක සියෙන් දකින්න ඕනේ. මොකද්ද කාරණාව? මේ හැම ආයතනයක් තුළම සිත ක්‍රියාත්මක වෙනවා. මේ දකින්න දේ දකින්නේ ඇසෙන් නෙමෙයි, සිතෙන්. මේ හැයෙන දේ හාන්නේ කනෙන් නෙමෙයි, සිතෙන්. මම මේ කතා කරන දේ කතා කරන්නේ කටින් නෙමෙයි, වචන වලින් නෙමෙයි, භාෂාවෙන් නෙමෙයි, සිතින් කතා කරන්නේ. ඒකට තියෙන එක මේ විශේෂ ශ්ලෝකයක තියෙනවා, මේ සිතේ ඇති දේ කටින් පිටවේ. මොකද ඒකෙන් අදහස් කරන්නේ කිව්වම සිතේ තියෙන දෙයක්ලු වචන බවට, භාෂා බවට, වාක්‍ය බවට නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් ඒක එහෙම එකක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් හැම වචනයක්ම සිත මුල් වෙලා නම්, හැම කර්මයක්ම සිත මුල් වෙලා නම්, එහෙනම් අපේ අවධානම, එහෙම නැත්නම් අපේ සිහිය අපි පවත්වන්න ඕනේ චිත්තානුපස්සනාවේ. එතකොට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයම සිතේම ක්‍රියාකාරීත්වයක් කියන එක පිළිබඳ සිහිය පවත්තන්න ඕනේ. දැන් අපිට දැන් ඒ මමමයි කියන එක දැන් තේරිලා නැති නිසානේ ප්‍රශ්නයක් ආවේ. ඒකට කලින් තියෙන අටුවාවක් මේකේ. දැන් ඒ මමමයි කියන මාතෘකාවට විශේෂ කාරණාවක් තියෙන දැනගන්න. මේ අම කමඨාන තුලින් කෙරෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් මම අයින් කරන එක තමයි කරන්නේ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ මම අයින් වෙනවා. 100ට 100ම නිට්ටාවටම මම කියන සංකල්පය සුවපත් වෙනවා. සුව වෙන ලෙඩේ සනීප වෙනවා. එතකොට මේ මම නිරෝධ වෙන එක නම් නිරෝධ සමාපත්තිය, මම නිරෝධ කරන එක නම් කමඨාන, මම නිරෝධ කරන එක නම් පිරිනිවීම, මම නිරෝධ කරන එක නම් මාර්ගය. එහෙනම් මේ මම කියන එක නිර්මාණය වෙන තැන දකින්න ඕනේ. නැතුව නිරෝධ කරන්න බෑ. ඉලක්කයක් නැතුව අපි කොහොමද ඉලක්කයට යන්නේ? එහෙනම් මේ දකින්නවා ඇසෙන් නෙමෙයි දකින්නේ, සිතෙන් දකින්නේ. ඒ සිතෙන් දකිනකොට අන්න ඒ දැක්කා කියන සංකල්පය එනවා. ඒ දැක්කා කියන සංකල්පය තුල දන්නේම නැතුව අර දැක්ක රූපයත් එක්ක කෙනෙකුත් ඇදෙනවා. දැන් shopping bag ගන්න කවුරු හරි කඩේ යනවද? නෑ. පොලට යනවද shopping bag ගන්න? නෑ. එතකොට කඩවල වල සාප්පු වලට යනවද මිනිස්සු මලු ගන්න shopping bag ගන්න? නෑ. එතකොට මිනිස්සු shopping bag ගන්න සාප්පු යන්නෙත් නෑ. කඩේ යන්නෙත් නෑ, පොලේ යන්නෙත් නෑ. හැබැයි මේ හැමතැනම shopping bag ගේනවනේ. බඩු ගන්නකොට shopping bag එකක් හම්බෙනවා. අකමැත්තෙන් උනා shopping bag එක ගේන්න ඕනේ, නැත්තම් බඩු ගේන්න විදියක් නෑ. මෙන්න මේ වගේ එකක්ලු තියෙන්නේ මේ මාන්නේ කියන සංකල්පය. දකින්නකොට අර දකින්න දෙයත් එක්ක අර shopping bag එක හම්බෙනවා වගේ අර නිකන් යදෙනවා මාන්නේ. මාර වැඩේ මං එතන ගියා කුණ කට්ටෙක් හිටියානේ. සර්පෙක් හිටියානේ. සර්පයා දැක්කා. මම දැක්කා. ඕ මාන්නේ ඇවිල්ලා. කුණ කට්ටා පෙනුණා. එහෙම කියනකොටත් දන්නේම නැතු අර මේක දෙකක් ගත්ත නිසා මේක නිකන් අමොන. දැන් ඒකත් මල්ලට ඇවිල්ලා. මේකට සල්ලි දීලා නැහැ. බිලක් ගෙවලා නැහැ. හැබැයි මේ දෙක ගත්ත නිසා මේක නිකන් හම්බුණා. අර නිකන් හම්බෙච්ච එකත් මල්ලට ඇවිල්ලා. දැක්කේ නැහැ, පෙනුණා. නිකන් හම්බුනේ. පෙනිච්ච බව කියනවා. කියනකොට දැන් අර අර අතන මම ඇවිල්ලා. දකින්න දේ තුලත් මම හැදෙනවා. පෙනෙන දේ තුලත් මම හැදෙනවා. දකින්න දේ මම දැක්ක නිසා මම හැදෙනවා. පෙනෙන දේ මම මතක තියාගෙන විස්තර කරන නිසා තව කට්ටියට කියන නිසා මම හැදෙනවා. පෙනිච්ච දේ කියන්න විදියක් නැහැ. ඒක මම දැක්කේ නැහැ. එහෙනම් මං ඇයි කියන්නේ ඒක? පෙනිච්ච දේ මම එක දැක් පෙනිලා අමතක වෙනවා නම් ඒක මම කෙනෙකුට විග්‍රහ කරන්න යන්නේ නැත්තම් ඒකට වටිනාකම දෙන්නේ නැත්තම් එතන මම නැහැ. පේන දේ තුල මම නැහැ. ඒක නැවත මෙනෙහි නොකරන තාක්කල්. පේන දේ තුල මම නැහැ. මම නැවත කාටවත් නොකියන තාක්කල්. පේන දේ මම කවදාද ඒක නැවත කියන්නේ? නැවත මෙනෙහි කරන්නේ, මතක් කරන්නේ එතන මම ඉන්නවා. එහෙනම් මේ දකින හැමදේම සිතයි මම දකින්නේ. ඒ දකින සිත තුල මම ඉන්නවනම් එතන තාම කමඨාන නිවැරදි වෙලා නැහැ. හැබැයි කමඨාන වැඩෙනවා. මොකද්ද වැඩෙන්නේ? ඉස්සෙල්ලාම මගේ පුතුජන ස්වභාවය මං අඳුරගන්න. මේ පුතුජන ස්වභාවයට මේ කමඨාන දීලා තියෙන්නේ. හැම තැනම මගේ සිත අරමුණු වෙලා දකිනවා. මගේ සිත මේ දකිනවා. මගේ සිත මේ සවන් දෙනවා. මගේ සිත දැන් කතා කරනවා. මගේ සිත ඇසිරෙනවා. මගේ සිත මෙන්න මේ කාරණාව මෙනෙහි කරනවා. මෙන්න මේ කාරණාව තුළින් අපගේ සිතයි ආයතන දෙක එකතු වෙලා නිර්මාණය කරන නාම රූප ධර්මතාවය වටා ගන්නවා. මේක පුතුජන ස්වභාවය තේරුම් ගන්න එකක්. සම්මාව කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඉස්සෙල්ලාම අපි මිත්‍යාව කියන එක මොකද්ද කියලා දැනගන්න ඕනේ. මොකද්ද මිත්‍යාව කියන එක කියලා කියන්නේ? ඒක සම්මාවට තියෙන ආත්මසින්ම අනිත් පැත්ත. දවල් කෙනෙකුට විස්තර කරන්න බෑ. රෑ දැකලා නැත්තම් අඳුරන්නේ නැත්තම්. රෑ හඳුනන මනුස්සයාට දවල් විස්තර කරන්න හරි ලේසියි. ටග්ගර තේරෙනවා යාට. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුල ගනුදෙනු කරන නාම රූපය තුල අපගේ පුතේජන ස්වභාවය අපට තේරුම් ගන්න නම් අපගේ සිත හරමුණු කරගෙන ඇසකන දිව නාසය සමකින ආයතන පහත් එක්ක මේ නාම රූප ගනුදෙනුව නිවැරදිව දකින්න ඕනේ. ඇස දකින්නේ මගේ සිතයි දකින්නේ. ඒ සිත මමමයි. මමමයි මේ දකින්නේ. මේ දැක්ම තුලින් එයාගේ පුතුජන ස්වභාවයට තේරෙනවා. එයට වැටහෙනවා. ඒ කමඨාන තුල එයා ඉන්නේ කොතනද? එයාගේ මානසිකත්වය මොකද්ද? මේ නාම රූපත් එක්ක එයා ජීවත් වෙන රටාව ඒ පැවැත්මට වැටහෙනවා. මේකේ දෙවනි පියවරකුත් තියෙනවා. පුද්ගලයේ සත්‍යයක් නැත්නම් ආයතන හය මේ වන්නේ කවුද? ඒ ආයතන සිත හරමුණු කරගෙන දකින්නේ කවුද? මමමයි දැක්කේ කියලා කියනවා නම් ඒ මමමයි කියන සංකල්පය ආවේ දැකපු දෙයකද? දැක්ක දෙයකද? එහෙම නැත්නම් සිතටද? සිත මම නෙමෙයි නම්, පේන දෙයක් මම නෙමෙයි නම්, දැක්ක දෙයක් මම නෙමෙයි නම්, දැක්ක දේ හඳුනාගත් එකක් මම නෙමෙයි නම් මේ මම කියන සංකල්ප නිර්මාණය වුනේ ඇයි? එහෙනම් අර පෙනිච්ච දෙයට වටිනාකමක් දුන්නා. දැකපු දෙයට වටිනාකමක් දුන්නා. මේ වටිනාකම නිසා ඇලීමක් ඇති වෙනවා. වටිනාකමක් නැති නිසා ගැටීමක් ඇති වෙනවා. නිතරම ගැටීම ඇති වෙන්නේ වටිනාකම අඩු වුණාමලු. අලුතෙන් බඳපු මනමාලියට කොස්ලෙන් ගාපු මිනිස්සෙක් නැන්නේ මනමාලියේ. අද උදේ කසාද බඳලා හවස ගාලා දත් කඩපු මනමාලියේ කොයි අරිනවද නැහැ. එයාට කිරිපෙණි කවනවා. කෙසෙල් ගෙඩි ලෙලි ගාලා කවන්නේ. හෙයි ආදරේ. හැබැයි අවුරුදු 20ක් විතර යනකොට එයා අත්දරුව මම්ම කෙනේ දසදරුව අම්ම කෙනෙක් වුණාම දැන් එයාගේ වටිනාකම සම්පූර්ණයෙන් ගිහිල්ලා. වැරැලි වෙච්ච සම්පූර්ණම පිළිකුල් වෙච්ච කාන්තාව බවට පත් වෙලා දැන් වළං වලින් ගානවා සරප්පුවෙන් ගානවා කොස්සෙන් පන්න පන්න එලවලව ගානවා ගල් වලින් විසි කරලා ගානවා ඇයි ගැටෙන්නේ ඇයි මේ පටිගයාවේ වටිනාකම අඩු වුණා අලුතගෙන අපු මනමාලිට බත් කන්න දෙන්නේ නැ බත් කවනවා අවුරුදු 20ක් වරන වෙච්ච මනමාලිට බත් පාර්සලෙන් ගානවා කවන්න තියා ඒක කන්නවත් දෙන්නේ මේ හැම නාම රූපයකටම වටිනාකමක් දුන්න ගමන් ඒ වටිනාකමට අනුව එයා ඇලෙනවා වටිනාකම හඩු වෙන තරමට එයා ගැටෙනවා මෙන්න මේ ධර්මතාවයේ තේරුනම අර පුදුජන ස්වභාවයේ තේරුම් ගත්ත ආර්ය ශ්‍රාවකයා එයා සෝතාපන්න මාර්ගයට එනවා දැන් එයා දන්නවා මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ අපි වෙදකම් කරා ඔළුවට ප්‍රශ්න තියෙන්නේ ඔළුවේ නෙමෙයි මාපටැඟිල්ලට බේත් බැන්දාම මේක හරියනවා ඉසරුදාව හරියනවා බැන්දා සම්පූර්ණ කකුල පුරාවටම බේත් අපි ලෙඩේ හොයාගත්තේ නැහැ මොකද්ද අපේ ලෙඩේ පුතුජන ස්වභාවය පුතුජනකම තමයි අපේ ලෙඩේ අපි ඉසල පුතුජනකම මේ ලෙඩේ තියෙන තැන හොයාගන්න ඕනේ ඒ ලෙඩේ හොයාගන්න නම් ඇස නෙමෙයි දකින්නේ සිතයි දකින්නේ කන නෙමෙයි සවන් දෙන්නේ සිතයි සවන් දෙන්නේ මෙන්න මේක දකින්න ඕනේ මේ දෙන්න මේ සිතයි මේ ආයතන පහ එකතු වෙලා මේ නිර්මාණය කරන නාම රූප ටික දකින්න ඕනේ ඒක දැක්කාම එයා දැක්කා එයාගේ පුතුජනකම එයා තමකම දැක්කා මම කියන්නේ කවුද මෙන්න මේ ක්‍රියාවලියයි මම මොකද්ද ක්‍රියාවලිය සිත කියලා තියෙන ශක්ති විශේෂයන් ඒ ශක්ති ආයෝජන වුණාම එයාට පේනවා හැෙනවා දැනෙනවා හැඟෙනවා එයා කල්පනා කරනවා ඒකට එයා එක එක ඒවා හටවනවා මෙන්න මේ ක්‍රියාවලියද මම කියලා කියනවා මේ ක්‍රියාවලියට තමයි මම පුද්ගලය කියලා හිතාගෙන ඉන්නේ සතෙක් කියලා හිතාගෙන ඉන්නේ මේ ක්‍රියාවලියට තමයි මම මේ හැමදේම නිර්මාණය කරන්නේ මේ ක්‍රියාවලිය සපෝට් කරන්න තමයි මම මාන්සි වෙන්නේ මේ ක්‍රියාවලිය නිදාස් වෙන්න තමයි මම මේ මාර්ගය වඩන්නේ දැන් යා පුතුජන ස්වභාවය හොඳට තේරුම් ගත්තා ඒ හැම ගනුදෙනුවක් තුළම මේ කියන ක්‍රමවේදය එයා නිවැරදිව දැක්කේ නැත්තම් ඒ දුර්වලකම ඒ පුතුජන ස්වභාවය හරියට දැක්කේ නැත්නම් එයා මාර්ගයට එන්නේ නැහැ. මාර්ගයට යට එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි මේ දකින නාම රූප, එහෙනම් පෙනෙන නාම රූප සිතයි දැක්කේ. එහෙනම් සිතයි දැක්කේ, සිතටයි පෙනෙන්නේ. ඇයි ඒක අපි කියන්නේ? ඇයි ඒක මතක තියාගෙන ඉන්නේ, වර්ණනා කරන්නේ? ඒක ගවේෂණය කරන්න එන වටිනාකමක් අපි එකට දීලා මේකයි ගවේෂණය නොකරන්නේ ඇයි මේක කල්පනා නොකරන්නේ ඇයි මේක කාටවත් නොකියන්නේ වටිනාකමක් දීලා නැහැ ඒක අස් කරනවා මේක රස් කරනවා එහෙනම් Taman නොදැනුවත්ව අස් කරන ක්‍රමවේදයකුත් රස් කරන ක්‍රමවේදයකුත් තියෙනවා මේක නැවතුනොත් පිරිනිවන් මේක තමයි පිරිනිවන් කියන අදහස එයා සම්මාදිට්ඨියට ඇවිල්ලා ඉවරයි එයාගේ සෝතාපන්න ඵලය ඒක එයා නිවැරදිව දැක්කා නිරෝධය වෙන්න කියන ක්‍රමය මාර්ගය දැකලා ඉවරයි එයාට කිසිම සැකයක් නැත විශ්වාසයි රස කරන ක්‍රමයක් තියෙනවා අස් කරන ක්‍රමයක් තියෙනවා මේකෙන් නිදහස් වුණ සතර ඉපදීම නැති වෙනවා එයාගේ සම්මාදිට්ඨිය මේක ඊළඟ පියවර අර පුතුජන ස්වභාවයෙන් මාර්ගයේ පත්‍යස්ස කරා දෙවෙනි පියවර මේක තුන්වෙනි පියවරට ආවා දැන් එයා මොකද කරන්නේ අස්කරණ එක දක්සල සස් කරනවා රැස්කරණ එක දක්සලක රැස් කරනවා මොකද අස් කරන්නේ දුර්වලකම් අස් කරනවා අඩුපාඩු අස් කරනවා කුසල්පින් රැස් කරනවා මෙන්න මේක වඩනවා නම් එයා සකෘදාගාමී මාර්ගයේ ඉන්න කෙනෙක් දෙකම අස් කරන්න ඕනේම නැතුව මේක නිරෝධ වෙන්නේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙන යාට එයා කුසල් රස කරන්නෙත් නැහැ අකුසල් අස් කරන්නෙත් නැහැ ඒකේ ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්න ඒ දෙක තුලම පැවැත්මක් තියෙන බව දැනගත්තාම එයා සකෘදාගාමි ඵලයට එනවා නිවනට රැස් වෙන්න ඕනේ නිවනට අස් වෙන්න ඕනේ මේක දැනගත්තාම එයා අනාගාමි මාර්ගයට එනවා නිවනට රැස් කරනවා නිවනට අස් කරනවා දෙකම නිවනට කරන්නේ හැම දේ තුළම තියෙන නිරෝධය පමණයි රස කරන දේ තුළින් උත්යන් නිරෝධ වෙනවා අස් කරන දේ තුළත් නිරෝධ වෙනවා එයා අනාගාමි ඵලයට ඇවිල්ලා. හැම ක්‍රියාවලියක් තුළම ක්‍රියාවලියක් විතරයි තියෙන්නේ. කිසිම දෙයක් නැහැ එතන. ක්‍රියාවලියක් විතරයි. පේන දේ තුළ පේන දේ විතරයි තියෙන්නේ. පෙනෙන දෙයක්වත් දකින දෙයක්වත් නැහැ. ඇහෙන දේ තුළ ඇසීමක් විතරයි තියෙන්නේ. ඇහෙන දෙයක්වත් අසන දෙයක්වත් නැහැ. දැනෙන දේ තුළ දැනීමක් විතරයි තියෙන්නේ. එතන දැනගන්න දෙයක්වත් දැනගත්ත දෙයක්වත් නැහැ. සිතන හැම දෙයක් තුළම සිටිවිලි විතරයි පවතින්නේ. සිතන දෙයක්වත් සිටිවිලි කියලා එකක්වත් එතන නැහැ. සිතීමක් පමණයි පවතින්නේ. මේක දැනගත්තාම එයා රාත් මාර්ගයට ඇවිල්ලා ඉවරයි. දැන් එයා කොතනද ඉන්නේ? කිසිම දෙයක් කරන්නේ නැහැ. කෙරෙනවා කියන තැන ඉන්නේ. මේක තුළ Nirodhayata පත්වෙන බොහොම සරල දෙයයි අදන්න තියෙන්නේ. කරනවා කියන එකයි කරනවා කියන එක දෙකම එකයි. එයා එක වෙන වෙනම දැක්කා. ඒ නිසා එයාට තවත් පොඩ්ඩක් යන්න තිබුණා. කරනවා කියන එකත් කරනවා කියන එකත් දෙකම එකයි. කෙරෙන්නේ කරන දේ තමයි. කරන්නේ කෙරෙන දේ තමයි. දෙකම එකයි. ඒක වෙනසක් නෑ. මේක දැක්කාම එයා නිතරම නවතිනවා. Nirodhayata පත් වුණා. එයා සසරෙන් නිදහස් වුණා. හැම පියවරක් තුලම තියෙන්නේ මාර්ගයක්. හැම පියවරක් තුලම තියෙන්නේ Nirodhayak. හැම මොහොතක් තුළම තියෙන නිවීමක්. මේක දකිනව නම් විතරයි මේ මාර්ගය හරිද වැරදිද කියන එක යට වැටෙන්නේ. හැම එකක්ම වඩන්න නිරෝධයක් ඇති වෙනවා නම් නිවීමකට ගන්නවා නම් ඒ යන පියවරවල් හැම එකක්ම නිවැරදි. එයා නිසි ලෙස වඩනවා, නිවැරදි ලෙස වඩනවා, නිවනට වඩනවා. ඒ වැඩෙන තැන්වලදී එයාට නැවත නැවත කැළඹිල්ලක් ඇති වෙනවා නම්, පටිගියක් ඇති වෙනවා නම්, පවත්මකට ගන්නවා නම් කොතනරි තැනක වැරදිලා තියෙනවා. මේක පරික්ෂා කරලා නිවැරදි කරගන්න ඕනේ. පියවරෙන් පියවරට වඩන්නට ඕනේ. හැම පියවරක්ම එක පියවරෙන් වඩන්න පුළුවන්. හැබැයි ඒකට විශාල ප්‍රඥාවක් ඕනේ. සතර සටිපට්ඨානිය එක පට්ඨානියකින් වඩන්න පුළුවන්. ඒකට ඔයා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. ඇයෙනකොට පිරිනිවෙන්න පුළුවන්. ඇයෙනකොට Nirodha Samapattiyen rahat වෙන්න පුළුවන්. ඒ ඇයෙනකොට ඒක වෙන්න නම් එයාගේ පාරමිතා සර්ව සම්පූර්ණ පිරලා තියෙන්න ඕනේ. එහෙනම් අපේ පාරමී හරියට පිරিলা නැත්තම්, සර්ව සම්පූර්ණ වෙලා නැත්තම්, අපි ඇත්තට දක්ෂත් නැත්තම්, ඒ තරම් අවබෝධය ප්‍රඥාවක් අපි තුල වැඩිලත් නැත්තම්, එහෙනම් පියවරෙන් පියවරට මේක නිවැරදි කරගෙන ක්‍රමානුකූලව වඩන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ මේකට. ප්‍රශ්නේ විසඳුණා කියලා හිතනවා. එහෙනම් අපේ සාකච්ඡාව අපි අවසන් කරනවා. තෙරුවන් සරණයි.